ජනවාරි 8 පරිවර්තනයෙන් මේ රටේ ජනතාව බලාපොරොත්තු අරමුණු පරමාර්ථ කිසිසේත්ම ආපසු හරවන්න කිසි කෙනෙකුට ඉඩ තියන්නේ නැහැ කියන එක මම බොහොම පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ. මම අවුරුදු 49ක දේශපාලන අධ්‍යක්ෂ තියෙන කෙනෙක්. මම මේ හදිස්සිය දේශපාලනයට ආපු කෙනෙක් නෙමෙයි තමුන්නාන්සලා දන්නවා. ඒක නිසා මම මගේ තිබෙන අධ්‍යක්ෂින් එක්ක වැඩ කරන අපේ පිරිස සමග අද ගත්තොත් අගමැතිතුමා සායමති මණ්ඩලය, ඒ වගේම මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති විදිහට කටයුතු කරන පක්ෂයක් විදිහට ගන්න යම් තීන්දු තීරණ, ඒ සියල්ල තුල මම බොහොම පැහැදිලිව මගේ තීන්දු තීරණ මං ක්‍රියාත්මක වෙන්නේ ජනවාරි 8 වෙනිදා සිදු වූ පරිවර්තනය ආරක්ෂා වෙන විදිහටයි කියන එක මම බොහොම පැහැදිලිව සඳහන් කරන්නට.